නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පහුගිය දවස් ටිකේ කතා කරමින් සිටියේ මේ බියකරු සංසාරය පිළිබඳව. අදත් අදින් ආරම්භ වෙනවා ප්‍රේතවත්ව. උට අද ඉඳලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දී ප්‍රේතවත්ව විමානවත්ව ප්‍රේතවත්ව පොත් වහන්සේ ළඟ තියාගෙන ප්‍රේතවත්ව කොටස පිළිගන්න. මේකේ හැම කතාවක්ම අටුවා ටිකා සහිතව විස්තර කරලා ඔබට අහන්ත සරස්වන්ත අපේ කැමැත්ත තියෙනවා. ඉතින් ඒ නිසා අදින් ආරම්භ වෙනවා ප්‍රේතවත්ව වර්ණනාව. ඒකෝර පින්වත්නි, අපි පහුගිය දවස්වල නිරේ ගැන කතා කළා, තිරිසන් ලෝකේ ගැන කතා කළා. ඊළඟට අද අපි අද ඉඳලා ආරම්භ කරනවා ප්‍රේත ලෝකේ. ප්‍රේත ලෝකේ නොයේ කතා. මොකද සාමාන්‍ය නිරය ගොඩාක් මිනිස්සු මේ නිරය ගැන සංවේදී බව ගොඩක් මඩුයි. දැන් සාමාන්‍ය පහුගිය දවස්වල අර පොළොවස්සට අර මොකද්ද පරීක්ෂණයකින් පොළොවස්සට කැමරාවක් හයි කරලා කිලෝමීටර් 5කට යටින් ගියාට පස්සේ එකේ ලොකු හඬක් ඇහුණා කියලා මේ සමාජයේ සැරිසරුවා ඒ හඬ. ඒක නිරේ හඬ කියලා. එතකොට ඉතින් ගොඩාක් විලාප තියෙන, විශේෂයෙන් ස්ත්‍රීන්ගේ හඬ ගොඩක් ඇහෙනවා. විලාප තියෙන හඬක්, දෙවනක් වෙන හඬක්. ඒකට ඒ වගේ ඕන මිනිස්සු ටිකක් සංවේදී වෙනවා. මේ ඊට පස්සේ නමුත් නිරයක් කියලා එකක් තියෙනවනේ. ඊළඟට ඔය බියකරුවේ මේ සසර කියලා මේ චිත්‍රපටි ලංකාවට ආපු ඒ කතාව, ඒ පොඩි ගෑන් ළමයෙක් ඒ දරුවෙක් ගස්සා කරලා ඒ මැරුණාට පස්සේ ඒ ගෑන් ළමයාට ඒ වෙච්ච සිද්ධිය හාමුදුරනමක් භාවනාවෙන් දැක්ක සිද්ධියක්. එතකොට ඒ වාගේ සමහර හාමුදුරවරු, එහෙම නැත්නම් සමහර තාපසයන්, සමහර සමාධි භාවනාවලින් සමහර අයට නිරේ පේන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒකේ ඒව නැහැ කියලා කියන්න බෑ. සමහර අයට කර්මානුරූප නිරේ පේනවා. සමහර අයට ගති නිමිත්ත විදිහට, ඒ කියන්නේ මැරිලා උපදින තැන විදිහට මේ ජීවිතේ නිරේ පේනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් නිරේ දුක්ඛන්දරාව අතිශයින් භයානකයි කියලා අපි ඉගෙන ගත්තා. විහිළුවට නමුත් කරන පාපය, නොදැනත නමුත් කරන පාපේනවා. එතකොට දැන් මේ ප්‍රේතවත්වල එනවා සත්‍තිකූට ප්‍රේතවත්ව කියලා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමගේ මේ කනට විදලා මේ කැටපෝලයකින්. ඉතින් ඒ පාප කර්මයේක ඒ නිරේ උපන් නිරිසතාට කුළුගිනි 60,000ක් වදින ඔළුවට එකපාර. 60,000 වේදනාව වෙන වෙනම දැනෙනවා. කොහොම ඇතිද කියලා හිතන්නකෝ. අපි සාමාන්‍යයෙන් ඔය අර මේ හැකරැල්ලෝ ඊළඟට අර ගොඩාක් කකුල් තියෙන සත්තු ඉන්නේ. ඉතින් අපිට ඒ සත්තුන්ට කකුල් 1000යි මෙච්චරයි කියලා අපි කියනවා. නමුත් ඒ කකුල් 1000ට වේදනා 1000ක් ඒ තිරිසන් ලෝකේ. අතිශයින් ඒ තිරිසන් ලෝකේ දුක් සහිතයි කියන එක. ඊළඟට പ്രേත ලෝකේ ගොඩාක් දුක් සහිතයි. ඊළඟට තමයි මේ പ്രേත ලෝකේ ගැන විස්තර තියෙන පින්වතුනි, තොවිල් පවිල් නටන්න නෙවෙයි. මම මේ പ്രേත වස්තුව පෙළ වශයෙන්ුත් අටුවා වශයෙන්ුත් නොඑක් වශයෙන් මම කිහිප විටක් කියෙව්වා. ඒ එක പ്രേත කතාවක්වත් නැහැනේ තොවිල් පවිල් කතා. ඒතර මොකද්ද කියලා හිතාගන්න බෑ. අද කාලේ പ്രേතයා සහ තොවිලේ කියන දෙක එකට සෙට් වෙලා එකට එකතු වෙලා කොහෙන් හරි പ്രേත කතාවත් එක්ක තොවිලයක් දෙහි කැපිලි යంత్ర මන්ත්‍ර එනවා. මේ බුද්ධ කාලයේ සහ මේ අපේ ශාසනික ඉතිහාසයේ තියෙන പ്രേතයන්ගේ විස්තරවලදී පින් අනුමෝදන් කිරීම සහ එයාලගේ කර්ම වලට සමාව ගැනීම, ඒ වාගේ හේතු මත තමයි പ്രേතවත්ව තියෙන්නේ. දැන් පස්සේ කාලේ එන්න මහනුවර යුගයේ වගේ වෙනකොට പ്രേතයන්ගේ කතා මිනිසුන්ගේ බිස්නස් එකක් කරගත්ත ගණින්හංශලගේ. ඒ කොහොමද? සාමාන්‍ය මලගෙදරක් වුණාට පස්සේ ඒ මලගෙදර 7 දවසේ බණ කියන්න එනවා හාමුදුරුවා. 6 වෙනි දවසේ එනවා පහවදා දානේ. ඊට පස්සේ දැන් රෑ බණ කියලා ඉවර වෙලා තඹ තැටියක් තියලා, ඒ තඹ තැටියේ පහන් තිරයක් තියෙනවා. දිග පහන් තිරයක් ලොකුවට. ඒකේ තැන් තුනක මේ ගල් කැට තුනක් තියලා එක පැත්තකින් ගින්දරක් දානවා. ඔන්න ඕක දැන් ගේ ඉස්සරහ තියෙනවා හාමුදුරුවෝ ඒ මැරිච් එක්කිනා හිටපු කාමරේ මැරිච් එක්කිනා හිටපු ඇඳේ තමයි එදා බණ කියන හාමුදුරුවෝ රැ නිදාගන්නේ. මේ ගණින් ආංශලගේ කාලේ මහනුවර යුගයේ. ඊට පස්සේ ඔන්න දැන් පහන්තිරේ පත් වෙලා ඔන්න පළවෙනි අර උඩ තිබ්බ ගල් කැටේ කොක් කියලා තම සැටියට වැටෙනවා. ඊට පස්සේ පත් තහන්තිරේ පත් වෙලා දෙවෙනි ගල් කැටේ වැටෙනවා. එහෙම පත් වෙලා තුන්වෙනි ගල් කැටේ වැටෙනවා. ඔන්න ගල් කැටේ වැටිච්ච ගම මිනිස්සු හිතනවා දැන් මැරිච් එක්කිනා ආවා. දැන් අර කාමරේ ඉඳලා හාමුදුරුවෝ මැරිච් එක්කිනාගේ හඬින් කතා කරනවා. හාමුදුරනේ කියලා. ඊට පස්සේ අර හාමුදුරුවෝ කියනවා ඔබ මැරුණාට පස්සේ කොයි දීපදුනේ? අර හාමුදුරුවම කටහඬ වෙනස් කළ වෙන එකක් කියනවා. ඉතින් මං හරියට දුකෙන් ඉන්නේ මට මේ පින් දෙන්න. ඉතින් අර හාමුදුරුවම කටහඬ වෙනස් කළා කියන ඔබට මොනවද ඕනේ? ඒ පෙරේතයාට පින් දෙන්න ඕන ලිස්ට් එක වනාහි අර හාමුදුරන්ට ඕන දේවල්. එහෙනම් හිට අහවල් දේව මේ තෙරුන් වහන්සේට ගෙදර යමුද කියාපන්. මේ තෙරුන් වහන්සේට අර ගවයන් 3 දෙනෙක් පූජා කරන්න කියලා. අහවල් ඔප්පුව පන්සලට පූජා කරන්න කියලා. ඊළඟට අර අහවල් ඉන්න කොළු ගැටියා පන්සලේ ඇබිත් කමර දෙන්න කියලා. ඊළඟට මාසිකට වතාවක් අර කෙල්ල පන්සලේ උපස්ථානෙට යවන්න කියලා. අර බඩු ලිස්ට් එකම කියන. ඔය වගේ බිස්නස් එකක් තිබිලා තියෙනවා මහනුවරේදී. ඒතකොට මේ പ്രേතවත්තු പ്രേතයන්ගේ ජීවිත කතා කියවනකොට අද പ്രേතෙක් වැහුණා කියනකොට ඊළඟට එන බය තමයි කොහෙන්ද කට්ටඩියෙක් හොයාගන්නේ. හොඳට බලන්න මොන නූලද දාන්නේ. මේ പ്രേතයන්ගේ කතා මෙතන තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. പ്രേතවත්තුවේ විතරක් කතා 51ක් තියෙනවා. ඊට අමතරව තව දන්න සහ වෙනත් තැන්වල ඊළඟට මේ ඉති ශාසනික ග්‍රන්ථවල තියෙන പ്രേතයන්ගේ කතාත් අපි මේ විචින් විට අපි ඔබට විස්තර කරලා දෙන්නම්. ඒ වගේම අපි දන්න අපි අහලා තියෙන ගුරු ඇසුරෙන් ඉගෙනගෙන තියෙන ඒ විස්තරත් මේ ඇතුලේ කියලා දෙන්නම්. එතකොට මේ විස්තරවලදී ඒ කිසිම දැනක නැහැ මේ යంత్ర මන්ත්‍ර කතා. ඒ වගේම තමයි කිසිම പ്രേතේ කිසි කෙනෙක්ගේ බෙල්ලක් මෙරිකලා නැහැ. ඒ කාලේ പ്രേතයෝ දැක ගමම්ම කෙලින්ම අහනවා ඔබ කවුද? ඔබට මොකද උනේ? මේ විස්තර බලන්නකෝ. දැන් කාලේ මොකද වෙන්නේ? പ്രേතෙක් දැක ගමන් දැක්ක එක කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ මිනිස්සු ඒකකින් අහනවා ඔබ කවුද? ඔබට මොකද උනේ කියලා. සම්පූර්ණයෙන්ම වෙනස්. සම්පූර්ණයෙන්ම වෙනස්. ඊට පස්සේ එයාලා කර්ම ගැන කියනවා. මේ ඔබ මොන කර්මයේ කළා දීපදුනේ? ඊට පස්සේ ඔබ මොකද්ද කරපු පාපය? දැන් බලන්න අද කෙනෙකු ඇඟට പ്രേතෙක් වැහුනොත් එහෙම කිසි කතාවක් නැහැනේ. එලවන්නම දඟලනවා මිසක්ක. උඹ ඔය ලෝකෙ ඉපදුනේ මොන කර්මයෙන්ද? මොන පාපයෙන්ද? උඹට ඇඳුම් තියෙනවද? ඊළඟට උඹට කණ්ඩ තියෙනවද? പ്രേතයන්ගේ ලෝකෙ කොහොමද? പ്രേත ලෝකේ විස්තර නැත. ඒ නිසා අද කාලේ ඇත්තටම ගත්තොත් එහෙම പ്രേතයෝත් විකුණන් කනවා කන තැනටම ඇවිල්ලා මිසක්ක. ඒ තුලිනුත් කර්ම කර්මඵල විශ්වාසය ගැන මනුෂ්‍යව එනවා ගොඩාක් දුරට අඩුයි. ඉතින් ඒ නිසා සම්පූර්ණයෙන්ම ඒ අද කාලේ 아무තු ස්වභාවයක් තියෙන්නේ. නමුත් ඒ പ്രേතයන්ගේ ලෝකේ කොයි වගේද? ඒ කර්ම ශක්ති කොහොමද? එහෙම කියන්නේ ඒ කරුණු කාරණා ටික අපිට මේ പ്രേතවත්තු වර්ණාව ඉගෙන ගන්නකොට പ്രേතවස්තුන් പ്രേතයන්ගේ කතා විස්තර අපිට තේරෙනවා. ඊළඟට තමයි විහිළුවට නමුත් කර්මයක් කරලා ඒ වගේ විපාක එන හැටි සමහරවිට අපි විහිළුවට කරන දේවල් ගැන එච්චර හිතන්නේ නැහැ. නමුත් ඒ විහිළුවට කරන දේනවා. සාමාන්‍ය පින්වත්නි ස්වභාවය තමයි දැන් අපි කියමු කෙනෙක් මහාන වෙනවා. මහාන වෙන්නේ එක පින්කින්. මහාන වෙන පින මුල් වුණාට පස්සේ ඒ කෙනාට සාමාන්‍යයෙන් ඊට පස්සේ සිව්පස්සේ ලැබෙන ඒවා ඒ භික්ෂුවගේ කර්මානුරූපව ඒ වගේ අඩු වැඩි කාන් සිද්ධ වෙනවා. ඊළඟට ධර්ම දේශනා කරන ඒවා, ධර්ම විනී ඉගෙන ගන්න ඒවා, බණ භාවනාව, ඊළඟට හිතේ සමාධිය, ඒව ඔක්කොම මේ විශ්ව සංසාරේ කරපු කර්මානුරූපවල එක එක කර්මවල විපාක විදියට එනවා. ඒකට ඒ වගේ තමයි යම් කර්මයක් කරලා പ്രേත ලෝකේ ඉපදුනාට පස්සේ ඒ പ്രേතයාට ඊළඟට ඒ പ്രേතයා කන බොන යන එන හැම දෙයකදීම එයා කරපු කර්මය විහිළුවට කරපු කර්මේ පවා പ്രേත ලෝකේ විපාකයක් විදිහට එනවා. ඒ නිසා ගොඩාක් අය අද කාලේ මිනිස්සු යම් විදිහකටත් ගොඩක් පින් කරනවා. පින් කිරිල්ලක් තියෙනවා. දෘෂ්ටි පිරිසිදු නැතත්, අදහස් පිරිසිදු නැතත් ගොඩක් මිනිස්සු පින් කරනවා. එතකොට ඒ නිසා මිනිසුන්ගේ බරපතල අකුසල් කිරිල්ලත් යම් ප්‍රමාණයකට මේ සිංහල බෞද්ධයාටින් අඩුයි. ඒවත් නිසා මේ එකපාරම එහෙම නිරේකට එකපාරම යනවා කියලා කියන්න අපිට තේරෙන්නේ නැහැ. නමුත් ගොඩක් අය හිත දූෂ්‍ය කරගෙන උපදින්නේ ප්‍රේත ලෝකවල. ගොඩක් අය. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා මිනිස්යන් අතරින් මැරෙන අය අතරින් නියසිරට ගත්ත පස් පිටක් වගේ ප්‍රමාණයක් තමයි ආයෙත් මිනිස්සු වෙන්නේ. මැරෙන අය අතරින් මහ පොළොව වගේ ප්‍රමාණයක් ප්‍රේත ලෝකයේ උපදිනවා. ප්‍රේතයන්ගේ ජීවිත මෙච්චරයි කියලා කියන්න බෑ. සාල ජීවිත ප්‍රමාණයක් තියෙනවා. එක එක විදියට ඉන්නවා. ඊළඟට දැන් මවගෙන් පුතාට උරුම වෙන ඥාන ලක්ෂණ දැන් තිරිසන් ලෝකේ නම් තියෙනවා සිංහයාගේ පැටව සිංහ පැටව. අස්වැයාගේ පැටව අස්ව පැටව. ඒ ඥාන ලක්ෂණ ඒ ශරීර ස්වභාව යනවා. ප්‍රේත ලෝකේ නෑ ඕපපාතික උපතක් තියෙනවා. ඕපපාතික නිසා එක එක ප්‍රේතයාට එක එක විදිහේ වෙනස්කම්. තමන් කරන කර්මයට අනුව එයා එහි උප්පත්ති ලැබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ළඟදී උපාසිකාවක් මාත් එක්ක ඒ උපාසිකාවගේ ගෙදර වැඩ කරන කොල්ලා ඒ ආගමක් දහමක් අදහන මිනිසෙක් නෙවෙයිලු. ඉතින් කොහොම හරි මේ මිනිසයා පොල් වෙන වත්තක පොල් කඩන්න ගිහිල්ලා. ඉතින් හොරෙන් පොල් කඩ කඩ ඉන්නකොට ඒ පොල්ලත් බාරව ඉන්න මේ මිනිසයා බලා ගන්න මිනිසයාට තරහ ගිහිල්ලා ඇයි හැමදාම හොරු කඩන ඔයා ගන්න බෑ. ඒ මිනිසයා තුවක්කුවක් ගෙනල්ලා ඒ ගහේ ඉදීම වෙඩි තියලා පිටට. ඊට පස්සේ දැන් මේ මිනිසයා මේ ඒ වෙඩි කාගෙන මේ ගහෙන් බැහැලා දුවලා අල්ල ගන්න බැරි විදියට. දුවලා ගිහිල්ලා එහෙම කුඹුරකට වැටිලා මඩ වතුර බීලා ඊට පස්සේ එහෙම ඉස්පිරිතාලේ ගෙනියලා මිනිස්සු. ඒ අතරේ ගෙවල් වල මිනිස්සු කවුරු හරි ආච්චි කෙනෙක් හරි ඉඳ ඇති නිත මේ ශ්‍රද්ධාව තියෙන ඔය පන්සලට යන ආච්චි කෙනෙක්. ඉතින් ඒ ආච්චි කොහොම හරි අනේ උඹලා ඵලයල්ලා මං බෝධි පූජාවක් තියනනම් කියලා ඊපදෙනෙක් එකතු වෙලා බෝධි පූජාවක් තියලා අර ලෙඩා ස්පිරිතාලේ ගෙනියන අතරේ. ඉතින් ගියේ ගමම දැඩි සංස්කාරයට දැම්මා. එහෙම සීහෙ නැති වුණා. නැති වෙච්ච ගමන් අඳුරු ගුහාවකට ගියා. ඒ අඳුරු ගුහාවේ ඉන්නවා කුණු වෙච්ච කටවල් තියෙන ඌරෝ. කුණු වෙච්ච කඩවල් තියෙන මිනිස්සු කුණු ගඳ ගගහා ඉන්න ඌරු මිනිස්සු ඉන්න මේ ගුහාවකට යනවා මෙයාගේ හිත. එහෙම ගුහාවකට යද්දී එයාට ඈත ඇහෙනවා පිරිත් හඬක්. ඊට පස්සේ එයාට ඈත ඇහෙනවා පිරිත් හඬක්. ඒ පිරිත් හඬ ඇහෙනකොට එයාට එකපාරම කල්පනා වුණා මම පන්සලකට ගිය කෙනෙක් නෙවෙයි. දැන් ඒ පිරිත් තියෙන පැත්තට යන්න හදනවා යන්න බෑ. අර ඌරු ගොඩේ ඉන්නවා. අර කුණු වෙච්ච කටවල් තියෙන ඌර ගොඩේ මේ ඉන්නවා. පිරිත් ඊට පස්සේ මෙයාට හිතෙනවා මට ওই පිරිත් කියන පැත්තට යන්න බැරි. මං පන්සලකට වගේ මිනිහ නෙවෙයි. පින් කරපු කෙනෙක් නෙවෙයි. මං ආයෙත් මනස ලෝකෙට ගිහිල්ලා පන්සල් යනවා. මං ආයෙත් මනස ලෝකෙට ගිහිල්ලා පින් කරනවා. මේ പ്രേතවත්වයේ තියෙන කතා ඒ විදිහට මේ මිනිහට උනානේ. ඒ උපාසිකාව මාත් එක්ක කිව්වේ හාමුදුරනේ බණ අහපු කෙනෙක් ওই කතාව කිව්වනම් අනු මේ ගෝතල කිව්වා කියලා හිතන්න පුළුවන් මේ මිනිස්සයා පිනකට දහමකට නැති මිනිස්සෙක් කිව්වා. ඊට පස්සේ මෙයා එහෙම හිතාගෙන ඉන්නකොට එකපාරම ප්‍රපාතයකට වගේ වැටුණා. වැටෙනකොටම ඇහැරුණා. ඒ තමයි ඔපරේෂන් එක ඉවරයි. සී ආවා. ඊට පස්සේ තමයි මිනිස්සගේ කතාව කියලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට මට හිතුනේ කතාව කියනකොට අර බෝධින්නාංශයට බාර කළා දෙතිස්ඵල බෝධියකට බෝධි පූජාව තියන්න ඇත්තේ. ඉතින් ඒ බෝධීන් වහන්සේට බාර කරලා පූජාව තියලා ඒ පින්බලයට අරයාගේ මාර්ගය පෑන්නා. ඉතින් අර නමුත් අර ඊට පස්සේ ආවට පස්සේ බණක් අහලා නැති නිසා ඊළඟට මම මොකද්ද කරන්නේ කියලා සංඥාවක් නැති නිසා ඒ මිනිහ ඉතින් ආයෙත් පරණ රස්සාව මිසක්ක එතනින් පස්සේ අමුතුවෙන් කුසල් වලට එක්විතෙනවා කියලා නැහැ. නමුත් ඒ කතා ස්වභාවය යනව පේනවා. කුණු වෙච්ච පෙරේතයෝ ඉන්න අය ගොඩක් මැද තමයි උපදින්න කර්ම සකස් වෙලා තියෙන්නේ. ප්‍රේත ලෝකේ අමුතු දේවල් තියෙනවා. කන බොන දේවල් අප්‍රමාණ අප්‍රිය රහගත ජරාව තමයි කකා ඉන්නේ ප්‍රේතයෝ. ඒ ප්‍රේතයන්ට කන්න බොන්න නැතු ඔහි වැඩිලා ඉන්නවා. වැඩිලා ඉන්නකොට එකපාරම එක දිශාවකින් මේ කණ්ඩ වරයෝ කියලා හඬක් ඇහෙනවා. ඒ හඬ ඇහුණා විතරයි අර නියන් කාලෙක ඉඳලා මේ වැස්සක් පොදක් නැතුව එකපාරම විදුලි කොටාගෙන වහින්න හදනකොට මිනිසුන් මොකද්ද කියලා බලනවා වගේ එකපාරම නැගිටින්න හදනවා නැගිට ගන්න බෑ. ළඟ ඉන්න පෙරේතයා ගැංගෙ ඉල්ලනවා. ඒ පෙරේතයා ගහලා දානවා. ඊට පස්සේ කොහොමරි නැගගෙන දුවනවා දුවනවා. නමුත් හඳ ආවේ කොහින්ද කියලා දන්නේ නැහැ. කවුද කතා කරේ කියලා දන්නේ නැහැ. දුවලා දුවලා දුවලා දුවලා ගිලා ඒ වැටෙනවා එක රොත්තට පෙරේතෝ. ඊට පස්සේ ඕම් වෙරිලා ඉන්නකොට ආයන්න කාන්තවරයෝ කියනවා. ඊට පස්සේ නැගිටිනවා එක එකාගේ ඇඟේ ඉල්ලගෙන. ඊට පස්සේ උන් ගහලා දානවා ආයෙ වැටෙනවා. ඒ ආයෙ දිශාවකට දුවනවා. කෙනෙක් නැහැ. පුදුම සහගතයි මේ പ്രേත ලෝකේ විස්තර. ඉතින් ඒ නිසා මේ പ്രേතයෝ ඒ කාලේ പ്രേතයෝත් මිනිසු නිර්භයයි. බුද්ධ කාලේ මිනිසු නිර්භයයි. പ്രേතේ දැක්කට පස්සේ එහෙම කඩාගෙන වැටෙන්නේ නැහැ. කවදාවත් പ്രേතේ තවක් කෙනෙක්ගේ බෙල්ල මිරිකන්නේ නැහැ. ඇඟට කඩාගෙන පනින්නේ නැහැ. ඒ මිනිසයා නිර්භය වෙලා ඉන්න තාක් කල්. අද මිනිසුන්ගේ ඇඟට ආරූඪ වෙන්නේ මිනිසයා නිර්භය නැහැ. මිනිසයාගේ හිතවල දෝෂ තියෙනවා. මිනිසයාගේ ඇඟට අර නීච പ്രേතය රින්ගනවා. මේ කිසිම പ്രേත වස්තුවක ඒ වගේ නීච දේවල් නැහැ. പ്രേතයෙන් අහන ඔබ මොකද්ද කළේ? මොකද්ද කරපු කර්මය? ඔබට මොනවද ඕනන්නේ? ඊට සමහර වෙලාවට මිනිසුන්ට වැඩිය බණ කියනවා പ്രേතයා. പ്രേතයාගෙන් විස්තර අහගෙන රහතන් වහන්සේලා හොයාගෙන යනවා. පුදුම සාගත විස්තර තියෙනවා පින්වත්නි මේ මේ പ്രേත වස්තුවේ. ඉතින් ඊළඟට තමයි මේ പ്രേත වස්තුව ඒ විස්තර ඉගෙන ගන්නකොට අද කාලේ කී දෙනෙක් මරුණාට පස්සේ പ്രേත ලෝකවල යනවද? ඒ වගේම තමන්ගේ ජීවිතේ මේ වෙනකොට ඇදලා තියෙන සුගතියකටද දුගතියකටද හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බොහොම සාවධානව තමන්ට ලැබුණු විශාල භාග්‍යයක්සේ සලකලා මේ ධර්මානුශාසනාවට සමන් දෙන්න. ඉතින් පින්වත්නි പ്രേත ලෝකයේ මේ പ്രേත වස්තු කියලා කියන වචනේ සම්පූර්ණයෙන්ම මේ දේශනාවේ පාවිච්චි කරලා තියෙන්නේ මිය ගිය කෙනා කියන කාල කතා නම් പ്രേතානම් කියලා. කලුරිය කරපු කෙනා പ്രേතයා කියන අදහසින්. එතකොට මේ പ്രേත වස්තුවේ තියෙන ස්වභාවයක් තමයි ඒ මරිච පෙරේතයෝ ඉන්නවා. මැරිලා ගිහිලා പ്രേත ලෝකේ ඉපදුන ඒ සමහර අය විමාන പ്രേතයි. විමාන പ്രേතයි කියලා කියන්නේ දිව්‍ය සැප වගේ තියෙනවා. නමුත් പ്രേතේ. දෙවරුන්ට අයිති නැහැ. ඒ අයද කියනවා විමාන പ്രേත කියලා. ඒ වගේ කතා තියෙනවා. ඒකට අපිට හොයාගන්න පුළුවන් සාමාන්‍ය ගොඩාක් දුරට අද කාලේ දේවාල කරගෙන වගේම ගොඩාක් දුරට ඉන්නේ මම හිතන විදිහට විමාන പ്രേත. ඒක මේ කතාවෙන් අපි ඉගෙන ගනිමු. අපි එකපාරම නිගමනයකට එන්නේ නැතුව මේ කතා ඉගෙන ගන්නකොට අපිට එනවා අදහසක්. මේ ඊළඟට මිනිස්සු ගැඟට ආරූඪ වෙන්නේ කවුද? ඊළඟට මේ මිනිස්සු ආරූඪ වෙලා මොනවද හොයන්නේ? එතකොට සාමාන්‍ය මේ මිනිස්සුන්ගේ ඇඟට මේ මොකක්වත් සීලයක් නැති මේ නිකාම් මේ මේ ඉන්න චරිතවලට ආරූඪයක් ඇවිල්ලා මං සක්කර දෙවියෝය, මං සමන් දෙවියෝය, මං කතරගම දෙවියෝ කියලා කතා කරනවා. කතා කරාට ඒ දෙවියන්ගේ දිව්‍ය ස්වභාවය සහ මේ මිනිසයන්ගේ මනුෂ්‍ය ස්වභාවයයි ඒ දෙන්නා සම්බන්ධ වුනේ කොයි වගේ මානසික මට්ටමකින්ද කියලා මිනිස්සු දන්නේ නැහැ. ඉතින් මිනිස්සු අහුවෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ගොඩාක් අමාරු වෙටෙන තැන් නිවැරදි කරගන්න පුළුවන්. ගොඩාක් දුරට අපි නිවැරදි වීම සහ පින්පව් ගැන විශ්වාසය ඇති කර ගැනීම ගොඩාක් උපකාරයි මේ කතා ඉගෙන ගැනීමේදී. සමාජ යහපත පිණිස ඉගෙන ගන්න, සමාජයේ විවේචනය කරන්න යන්න එපා. මේවා ඉගෙනගෙන මිනිස්සුන්ට ගරහන්න යන්න එපා. ඊළඟට තවත් අය හැල්ලු කරලා කතා කරන්න එපා. සත්‍යයට සිද්ධ වෙන්නේ නොදන්නා කම නිසා. සමාජලාවට සමහර දෘෂ්ටි ඇවිල්ලා දේවාල කරගෙන යනවා. ඒ අයවත් දන්නේ මේ කවුද කියලා. ඉතින් ඒ නිසා ඒකට හේතුව නොදන්නා කම. එතකොට අපි වුණත් අපි ඒව දැනගන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. අපිට වුණත් ඒව තේරුම් ගන්න පුළුවන්නේ යම් ප්‍රමාණයක් හෝ මේ දේශනා අහලා. එතකොට ඔබටත් ඒ ලෝකය ගැන යම් තේරුමක් ඕන නම් මේ දේශනා හොඳට අධ්‍යයනය කරන්න, ඉගෙන ගන්න. ඒක ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිසු පවතිනවා. ඉතින් පින්වත්නි, ඒ പ്രേතයන්ගේ විස්තර, ඒ പ്രേතයන්ගේ പ്രേත ලෝකේ තියෙනවා අපිට දැන් මේ പ്രേතයන්ගේ මේ සබහා කියලා ඒ പ്രേතයෝ ප්‍රමාණය අපිට විස්තර කරගන්න බැරි වුණාට කෝටි ගණන් പ്രേතයෝනි. പ്രേතයෝනි උපත් කෝටි ගණන්. ඒක එක විදිහට උපදිනවා. ඊට සමහර പ്രേතයෝ චූටි, සමහර പ്രേතයෝ විශාලයි, සමහර പ്രേතයෝ බිත්තිවලට ඇරිලා, සමහර പ്രേතයෝ නිකන් ලිම්පොකුණු ළඟ, සමහර പ്രേතයෝ කුණු කානවල එක එක තැන්වල ඉන්නවා. සමහර പ്രേතයෝ ආකාශචාරි, සමහර പ്രേතයෝ පොළොවත් ඇවිද ගන්න බෑ. සමහර ප්‍රේතයෝ බඩ ගන්න අය. සමහර ප්‍රේතයෝ මස් බෝලයක් වගේ කැරකි කැරකි යන අය. සමහර ප්‍රේතයෝ හුළඟට ගහගෙන යන අය. පුදුම සාගතයි. සමහර ප්‍රේතයෝ මිනිසයා යානාවක් කරගෙන තියෙන. ඒ කියන්නේ ඒ ප්‍රේතයාට යන්න නම් මිනිසයාගේ ඇඟේ ඉල්ලෙන්න ඕන. ඒ වගේ ප්‍රේත ලෝක තියෙනවා. කෙසේ නමුත් ඒ සම්පූර්ණ ප්‍රේත පිරිස ගත්තට පස්සේ කොටස් හතරකට අතීතේ ආචාර්යවරුන් බෙදලා තියෙනවා. මේකක් තමයි නිජ්ජාම තන්හික කියලා. නිජ්ජාම තන්හික කියලා කියන්නේ දැවි දැවි ඉන්න ඇතුළතත් පිච්චෙනවා පිටත් පිච්චෙනවා දැවි දැවි ඉන්න ප්‍රේත කොට්ටාසයක්. ඊළඟට කුප්පිපාසිකා කියලා ඉන්නවා මේ ප්‍රේත කොට්ටාසයක්. ඒ ප්‍රේතයෝ බඩගින්නයි පිපාසයයි. ඒ කියන්නේ ඉපදිච්ච ගමම්ම අවුරුදු දහස් ගණක් කෑවි නෑ වගේ. අවුරුදු දහස් ගණක් බිව්වේ නෑ වගේ. පිපාසයේ බඩගින්න උපදිනවා. එතකොට මේ ප්‍රේතයන් සමහරවිට සෙමසතු සැරවවත් නෑ. ඒ කුප්පිපාසික සමහර ප්‍රේතයෝ ඉන්නවා විශාල ගලක් අපි ගත්තොත් සී ගිරිය වගේ විශාල ගලක් වගේ ඇඟ කට තියෙන ඉදි කට්ටක් වගේ. එතකොට මේ සතර මහා සාගරයේ ජලය ගෙනලා වක්කලත් වැඩක් නෑ. උගුරෙන් පල්ලෙහාට වතුර යන්නේ නෑ. පුදුම සහගතයි. සමහර ප්‍රේතයන්ට අතපය නෑ. එතකොට අර කෑම බීම තියනවා වගේ පේනවා යනකොට ලියා ගන්න බෑ. සමහර ප්‍රේතයන්ට කෑමක් දැකලා යන්න ඕන කියලා හිතනකොට එහෙම වැටෙනවා. මේ අවුරුදු දහස් ගාණක් යනවා එතෙන් යන්න. ඉතින් මේ ප්‍රේත ලෝකය කියන්නේ මේ මසුරුකම මුල් කරගෙන ඊළඟට ලෝභකම නොදුන්නාකම ඊළඟට ඔය වගේ නොයෙක් පාප කර්ම මුල් කරගෙන තමයි ප්‍රේත ලෝකේ උපදින්නේ. එතකොට නිජ්ජාම තන්නේක ප්‍රේත කොට්ටාසය කුප්පිපාසික ප්‍රේත ලෝකයක්. ඊළඟට තියෙන පාංශු පිසාචිකා කියලා. පාංශු පිසාචිකා කියන්නේ කසල ගොඩවල් වල අපවිත්‍ර තැන් වල ආහාර සොය සොයා යන අය. ඒ අයිටම කියන වන්තාවාස කියලා. මේ ඒ කියන්නේ වමනය කරපු දේවල් කන ඒ වගේ ප්‍රේත කොට්ටාසයක් ඉන්නවා. ඊළඟට ඉන්නවා පරදත්තූප කියලා ජීවි. පරදත්තූප ජීවි කියන ප්‍රේත කොට්ටාසය තමයි පින් ඉල්ලන්නේ. මට කන්න දෙන්න, බොන්න දෙන්න. ඒක ගොඩාක් මේ ප්‍රේත වත්තුවේ තියෙන කතාවල ගොඩක් අය ඉන්නේ පරදත්තූප ජීවි ප්‍රේතයන්. ඒ අය ගොඩාක් පින් වලින් සැනසෙලා අය. ඉතින් ඒ නිසා මේ විදිහේ ප්‍රේත ලෝක වල විස්තරයක් මේ අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ගොඩාක් දුරට මේ අනුන්ගේ දේවල් සොරාගත් අය, සත්ව ඝාතන හිංසා කරපු අය, මව්පියන්ට වද දුන්න අය, ඊළඟට බොරු කියපු අය, ඊළඟට දන් නොදී හිටපු අය, දීපු දාන අනුමෝදන් නොවිච්ච අය, ඉරිසියා කරපු අය, කාම මිත්‍යාචාරයේ වැරදි කරපු අය, සල්ලාලකම් කරපු අය, මේ වගේ අය ගොඩාක් ඒ තමන්ගේ ජීවිතේ පෙරේතකම් මුල් කරගෙන මනුස්ස ලෝකෙින් මැරිලා ගිහිලා ප්‍රේතයන්ගේ ලෝකෙ උපදිලා තියෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා පින්වතුනි. ඉතින් ගොඩාක් අය මැරිලා ගිහිල්ලා එනවා කියන එක අපි අහලා තියෙනවා. නමුත් ඉතින් මිනිසුන්ට සාමාන්‍යයෙන් අපායක් කියනකොට යම් විදිහකට අපායක් කියනකොට තේරුම් ගන්නවත් තියෙන්නේ මේ ප්‍රේත අපාය තමයි. තිරිසන් ලෝකෙත් අපායක් විදිහට මිනිස්සු හිතන්නේ. මිනිස්සු හිතන්නේ මනුස්සයන්ගේ ලෝකේ සරසන්දා ආපු පිරිසක් තිරිසන්නෝ. එහෙම නැත්නම් වෙනත් රටවල හිතන්නේ මනුස්සයාට ජීවත් වෙන්න ආහාර පිණිස හැදිච්ච පිරිසක් තිරිසන් ලෝකේ කියලා. ඉතින් ඒ වාගේ නොයෙක් ආර්ථකතන් නිර්වචන තියෙද්දී අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ තමයි වදාළේ තිරිසන් ලෝකේ වනාහි අපායක් කියලා. මනුස්සයා මැරිලා ඉපදෙන්න පුළුවන්. තෝදෙය බ්‍රාහ්මණයා මැරිලා ඒ ගෙදරම බලුකුක්ෙක් කියලා ඉපදුනේ, බලුපැටියෙක් කියලා. ඒ වගේ සමහර වෙලාවට ඒ ගෙදරම උපදිනවා. ඉතින් දැන් මේ ප්‍රේත වත්වේ තියෙන පළවෙනි මේ ප්‍රේත වත්වුව කිත්තූපම ප්‍රේත වත්වුව උරංග වර්ගයේ. ඒ කිත්තූපම ප්‍රේත වත්වුව කියලා කියන්නේ මැරිලා ගිහිලා විමාන ප්‍රේතෙක් කියලා ඉපදිච්ච කතාවක් ඔතන තියෙන්නේ. ඒ කතාව මෙන්න මෙහිමයි. ඒ තමයි රජගහනුවර එක සිටුවරයෙකුට පුත්‍රයෙක් හිටියා. ඒ පුත්‍රයා ඒ සිටුතුමාට ගොඩාක් ධනේ එක පුතයි. ඒ නිසා ඒ සිටුතුමා සිටුදේවියක් කල්පනා කළා, අපේ පුතාට අමුතුවෙන් ශිල්ප උගන්වන්න ඕනේ. දවසට කහවණු 1000ක් වියදම් කළා. හත්මුතු පරම්පරාවකට ධනේ තියෙනවා. අපේ පුතා වෙහසන්න හොඳ නැහැ. ඉතින් තරුණ වෙනකල් ඔහේ කාලා බීලා හැදුන ශිල්පයක් ඥානයක් නැහැ. ඒ වගේම ඒකටම පෑහෙන බිරින්දෑ කෙනෙකුත් ඔන්න කොහොම හරි චරිතෙට ගැළපෙන ධාතු එකතු වුණා. ඊට පස්සේ මේ දෙදෙනා ඔහොම ඉඳලා අම්මා තාත්තගෙන් මැරුණට පස්සේ දැන් කෙල්ලකින් 80 කෝටියක් හම්බ වුණා. කහවණු මේ දෑවැද්දට. ඊට පස්සේ හොන්දට කාලා බීලා මේ ස්ත්‍රී දූරත සුරා දූරත සුරා බිබි ස්ත්‍රීන් ගෙනල්ලා නාටිකාංගනවන් ගෙනල්ලා සිස්සේ වියදම් කර කර හිටියා. අවුරුද්දෙන් හැමාරෙන් පිරිමියාගේ ධන ඉවරයි. ඊළඟ අවුරුද්දෙන් හැමාරෙන් කාන්තාවගේ ධන ඉවරයි. ගිහිල්ලා අනාථ වෙලා ගෙවල් දොරවල් විකුණලා සුරාවනි මුල මේකට. බලන්න යම් පවුලක බොන මිනිස්සෙක් හිටියොත් ඒ પરම්පරාව ඉතින් ඒ හැටි කාලයක් නම් පවතින්නේ නැහැ. ඉතින් මේ පින්වතුනි ඊට පස්සේ මේ මිනිසයා පාරට වැටිලා ඔහේ අම්බලම තියෙනවා. හොරු ටිකක් රෑ අම්බලම ළඟින් යනකොට මේ මිනිසෙන් අහනවා ඔබ කවුද? ඊට පස්සේ කෝ අනේ මේ යන එනමක් නැතුන් ඉන්නේ. ඊට පස්සේ එනවා තෝ අර අපිත් එක මේ හොරකම් කරන. ඉතින් බිරිඳ අම්බලමේ තියලා අර මිනිසයා මේ හොරකමේ ගියා. ඊට පස්සේ මේ මිනිසයාට පැවරුණු රාජකාරිය තමයි මේ මිනිස්සු ගෙවල් බිඳිද්දි දොරටුව ළඟ ඉන්න ඕන පොල්ලක් තියාගෙන කවුරු හරි ආවොත් උළුවට ගහන්න ඕන. ඉතින් මේ ගෙදක ගෙදරක් බිඳිද්දි හොරු ටික පැන්නා දොරටුව ළඟ හිටපු එක අහුණා. අර සිටු කුමාරයා අහුණා දැන් ඉතින් පාරට වැටිච්ච කෙනෙක්. රජතුමාට ගිහිල්ලා බාර දුන්නා මේ බඩුත් එක්ක හොරු කියලා. ඊට පස්සේ රජතුමා හිස ගසා දාන්න නියෝග කළා. ඉතින් වද බෙරක ගහ ඒ මිනිසයා අරන් යනවා. එතකොට ඒ රජගහනුවර හිටපු සොලසා කියන ගණිකාව මේ ජනෙල් කවුළු ඇරලා බලන්නේ අර පුරුෂයාව හඳුනාගත්තා. හඳුනාගෙන දැන් කල්පනා කළා මේ මිනිසයා මටත් කහවණ දීලා මාවත් ගෙදෙට්ට ගෙන්නගෙන තියෙනවා ගොඩාක් වාර. දැන් අද වද බිරක ගහ මේ මරන්න ගෙනියනවා. පව් ඉතින් මේ මිනිසයා කියලා මැරෙන තැනවත් වතුර පොදක්වත් දෙන්න ඕන කියලා ඒ ගිනියන මිනිසුන්ට කතා කළා ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා. ඒ මිනිසුන්ට පොඩ්ඩක් අල්ලසක් දීලා සුලසා ගණිකාව මොකද කළේ? අග්ගල ටිකකුයි වතුර ටිකකුයි යැව්ව ඒ මිනිහට කන්න කියලා. ඉතින් මේ වෙලාවේ මහමුගලම් මහරහතන් වහන්සේ සමාජයෙන් දැක්කා මේක. දැකලා අපගේ මහමුගල්ලාන මහරහතන් වහන්සේ අර මිනිහයාට අග්ගලයි වතුර ටිකයි ලැබිලා පොඩි දුරක් යනකොටම ඉදිරියේ පාරේ ඉරිදීන් වැල්ල පේන්න හිටියා. ඒතකොට අර මිනිහයා කල්පනා කළා මම මැරෙන්න යන ගමනේ මට මොන අග්ගලද? මම මේක මහරහතන් වහන්සේට පූජා කරනවා කියලා පිනකුත් කරගත්තේ නැති කියලා. ඉතාල පැහැදීමේ මොගලම් මහරහතන් වහන්සේට අග්ගලා පූජා කළා, වතුර පූජා කළා, පෙම් පූජා කළා. මොගලම් මහරහතන් වහන්සේ වැළඳුවා. ඉතින් හරි සතුටුයි. හරි සතුට ආසෙන් එකපාරම ආවා. අනේ මට මෙහෙම හරි පිනක් කරගන්න ලැබුණේ මේ සුලසා නිසානේ. සුලසා තමයි මට අවසාන ඉතුරුන ගෑණි. අනේ මේකේ කොච්චර හොඳ කෙනෙක්ද? ඒ කාලේ කරුණාවන්තයි, දැන් කාලේ කරුණාවන්තයි කියලා අර රහතන් වහන්සේට පූජා කරපු දානේ සිහි කරලා ඇතිවෙච්ච සතුට ආසේ ස්ත්‍රියක් ගැන හිතුවා. දැන් සුලසා ගැන හිත හිතා එහෙම දැන් මෙයා දැන් ගිහිල්ලා බෙල්ල කපනකොට මතක් වුණේ ඒක. මහා බලවත් පින් තියෙන කෙනෙක් වුණත් ස්ත්‍රියක් ගැන හිත හිතා මැරුණොත් එයාගේ උපත නීච වෙනවා. මේ බලන්න මේ ලෝකයේ ස්වභාවය පින්වත්. එයාට පරිණිම්මිත වසවර්තිය වුණත් ඉපදෙන්න තරම් මහා පිනක් තිබිලා තියෙනවා. නමුත් සුලසා නැමැති ස්ත්‍රිය ගැන හිත හිතා ඒ කල්පනාවෙන් හිටපු නිසා එයාගේ උපත විමාන ප්‍රේතෙක් කියලා, භූමාට දෙවියෙක් කියලා නුග ගහක ඉපදුණා. එතකොට බලන්න සාමාන්‍යයෙන් සමහරවල් අද කාලේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා පන්සල් යනවා. සමහරට යන්නේ කොහේ හරි කෙල්ලෙක්ගේ මූණ දිහා බලාගෙන වැඳගෙන වන්දනා කරගෙන ඉන්න තමයි යන්නේ. ඊට සමහර කොල්ලොත් එහෙමයි කෙල්ලොත් එහෙමයි. එතකොට සමහරලාට අර මාල් පූජා කිරීමෙන්, අර ස්තූප වන්දනාවෙන්, බෝධි වන්දනාවෙන් ඒ අර දානෙන් ලොකු පිනක් රැස් වෙනවා. නමුත් අර රහතයන ඉස්තිරි පරාණයක් හිතට සම්බන්ධ වෙච්ච නිසා අර පින බාල වෙනවා. හොඳට බලන්න, ඒ නිසා තමයි අද කාලේ ගොඩාක් පින් බාල වෙනවා මිනිස්සුන්ගේ. ඒ කියන්නේ පින ආසේ නීච සිතිවිලි එනවා. ඉතින් මේ වගේ මනුස්සයෙක් කොහොමද ඉතින් ගැලවෙන්නේ පෑ? දැන් බලන්න ඔහොම දෙයක් සිද්ධ වෙනවා කියලාවත් අපි දන්නේ මේ ධර්මී ඉගෙන ගනින්දිනේ. නැත්නම් අපි මහා පින්කමක් කළා කියලා හිතන දැන් සමහර වෙලාවට සමහර ළමයි මේ තෙරුවන් වන්දනා කරන්න යන රුවන්වැලි සෑයේ ජයසිරි මහ බෝධින්නාංශි දළදා හඳුර වඳින්න යනවා ජෝලි පිටින් ඔය මේ පෙන් හබ තියෙන කාලේ. ඒකට කොච්චර මල් ටික අරගෙන ගියත් මල් මිට මෙහෙම අරගෙන කෙල්ල ගියත් මෙහින් අල්ලගත්තට පස්සේ වැඩිපුර හිතන්නේ මල් මිටට නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ වගේ අරුබුද තියෙනවා. ඒකට ඒ වගේ ඒ මල් පූජා කිරීමෙන් රැස් වෙනවා නම් යන්තිසි පිනා ඒ පින බාල වෙනවා. ස්ත්‍රී පරාණයක් හිතේ වැඩ කිරීම කාන්තාවන්වත් එහෙමයි. දැන් පිරිමි කෙනෙක්ගේ ස්ත්‍රියක් ගැන හිතලා නීච වෙනවා, පිරිමි ගෑනු කෙනෙක් පිරිමියෙක් ගැන හිතූප ගමන් නිර්මාණගත තියෙනවා කියලා එකක් නෑ. ඒකට ඒකේ සිද්ධ වෙන්නේ යාගේ හිත පහළටම වැටෙන එක තමයි. ඒ කියන්නේ තවත් ලාමක සිටිවිල්ලක හිත බැඳුනා. මේක හොඳට තේරුම් ගන්න මේ විමානවත්වි. මේ ප්‍රේතවත්වි. ඊට පස්සේ මොකද වුනේ? දැන් ඕන්න එහි දිවි අක්ෂරාවොත් ඉද්දී අර මේ විමානේ මෙහාට අර සුලසාම මතක් වෙනවා. අර ස්ත්‍රියම මතක් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දවසක් ওই සුලසා ගණිකාව උද්‍යානෙට යද්දී එකපාරම අර මේ හිනුගගයි හිටපු අර විමාන දෙවිය දැක්කා. දැකලා ඈකිරි ආසාවෙන් ලොකු අඳුරක් මවල සුලසාව මේ එතනින් ගත්තා. අරගෙන මේ විමානෙට ගෙනිහලා දවස් 7ක් ඈ සමග වාසය කළා. එතන සාමාන්‍යයෙන් අපිට ස්ථීරව කියන්නත් බෑ සමහරලාට ඔබ ඒක නිකමට වගේ මතක තියාගන්න සමහරට සමහර පුජ්‍යලෝ මේ හිටියා මේ නෑ අපි හිතන ඔයාම ඇරුවා කියලා නැත්නම් කවුරු හරි හංගලා කියලා හරි මොකක් හරි හිතන සමහරට මේ අතුරුදහන් වෙන්නේ තව මොනවා හරි හේතුත් ඇති මම ස්ථීරක කියලා කියනවත් නෙවෙයි 100%ක් කියනවත් නෙවෙයි නමුත් ඉස්සර එහෙම වෙලා තියෙනවානේ ඒ කැමැති පරාණකාරී ගිනියනවානේ ඊට පස්සේ දවස් 7ක් ඉතිය දැන් මේ සුලසාගේ මෑණියෝ සුලසා හැමතැනම හොයනවා නෑ මිනිස්සු කිව්වා කෙනෙක් නැති වුණාට පස්සේ හොයන්න ඕනේ ඒක පේන කෙනෙක් ගන්නේ අන්න අපේ මහමුගලන් මහරහතන් වහන්සේ දිවසින් අග්‍රයිචර මිනිස්සු කතා වෙන්නේ ඉතින් ගිහිල්ලා පොඩක් අහන්න ඉතින් ඈගේ මෑණියෝ ගිහිල්ලා ඇහුවා ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දිවසින් දැක්කා කිව්වා දවස් 7ක් ගිය තැන දෙවුරන් චේතවනේ සමහර මේක සවැත් මට මතක නැහැ සවැත් නුවරද කියලා දෙවුරන් මෙහෙරේ ඒ ධර්මය අහන තැන පිටිපස්සෙන් ඉන්න කියලා කිව්වා. මේ ඉන්දීවි එදාට බලාගන්න එක දවස් 7කින් බුදුරජාණන් වහන්සේ දහම් දේශන තැන. ඒතකොට දැන් සුලසා දවස් 7ක් ගියාට පස්සේ අර දිව්‍ය පුත්‍රයාට කිව්වා අනේ මාගේ මෑණියෝ මාව හොයනවා ඇති දැන් මං ඇවිල්ලා දවස් 7. ඒ නිසා මාව ආපහු ගිහින් තියන්න. මාව එහි ගිහින් තිබ්බට පස්සේ මං ආයේ පින් කළා ඔයා ළඟට එන්නම් කියලා කතා බහ කරගෙන ඔන්න ඊට පස්සේ දිව්‍ය පුත්‍රයා එතනින් අතුරුදහන් කළා අර බුදුරජාණන් වහන්සේ දහම් දේශන තැන පිටිපස්සෙම නමේ සුලසත් කියලා ඔහුත් පිටිපස්සෙ ඉඳලා ධර්මය ඇහුවා ඒ ගමම මේ එතන හිටු මිනිස්සුක එකපාරම කිව්වා අන්න සුලසයිවිල්ලා ඊට පස්සේ මිනිස්සු ඈ වට කරගෙන ඇහුවා ඔයා කොහෙද හිටියේ ඊට පස්සේ කිව්වා මට මෙහෙම සිද්ධියක් වුණා මෙහෙම සිද්ධියක් වුණා අපේ මුගලන් මහරහතන් වහන්සේට මේ අග්ගල පූජා කරපු පින්බලෙන් මේක සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් කියලා විස්තරය කියලා භාග්‍යතුන් වහන්සේට කාරණා කිව්වා. ආන් මේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ. මේ පළවෙනි ප්‍රේතවත්වේ පළවෙනි ගාථා තුන මේ උරග වර්ගයේ චෙත්තූපම ප්‍රේතවත්වේ පළවෙනි ගාථා තුන මේ ගාථා තුනම භාග්‍යතුන් වහන්සේ තමයි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චෙත්තූපමා අරහන්තෝ දායකා කස්ස කූපමා. චෙත්ත තමයි රහතන් වහන්සේලා. ඊට පස්සේ දායකයා තමයි ගොවියෝ. බීජෝපමන් දෙය ධම්මං. යම පූජා කරනවා නම් ඒක තමයි බීජේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එතෝ නිබ්බහන්ති තේ පලං. මේ විදිහට තමයි ඵල උපදින්නේ. ඒ ආකාරයෙන් තමයි ඵලයේ උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. රහතන් වහන්සේලා වනාහි කුඹුරක් වගේ දායකයෝ ගොවියන් වගේ පූජා කරන දාන වස්තුව බිත්තර වී වගේ මේ කරුණ තුන එකතු වුණාට පස්සේ තමයි පුණ්‍ය ඵලය උපදින්නේ කියලා. එතකොට අපි සංඝයා කියලා අරමුණෙන් යමක් පූජා කරනවා නම් ඒක තමයි චේත. ඒ දෙන කෙනා තමයි ගොවියා. ඊට පස්සේ ඒ පූජා කරන දේ තමයි බීජේ. ඒතර පූජා කරන දේට අනුව විපාකේ හැදෙනවා. පැන් පූජා කළොත් පැන් ලැබෙනවා. ආහාර පූජා කළොත් ආහාර ලැබෙනවා. වස්ත්‍ර පූජා කළොත් වස්ත්‍ර ලැබෙනවා මියගිය පරාණකාරයෙකුට උනත් පින් දෙද්දි දෙන දේ තමයි එහෙන් ලැබෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතම් බීජං කසී චිත්තං. මේ විදිහට දාන වස්තුව නැමැති බිත්තර වී ගොවිතැනත් කුඹුරත් යන මේ කරුණු තුන මිය පරලෝකයේ උදවියටත් දායකින්ටත් පිහිට වෙනවාමයි. පරලෝකයේ උදවිය ඒ පින පරිභෝග කරනවා. දායකයා දියුණු වෙන්නේ ඒ පිනෙන්මයි. මචන් මියගිය කෙනෙකුට පින් දෙන්න ඕන නම් දානයක් දෙන්න කියනවා. එතකොට තමයි පරලෝකයේ ඉන්න කෙනාටත් ඒකේ සැපය ලැබෙන්නේ. ඒ වගේම මෙහි දානෙ දෙන කෙනාගේ දියුණු ඇති වෙනවා. ඇත්තටම සාමාන්‍යයෙන් මිය පරලෝකියට පින් දීම පිණිස ඉතාමත් උචිත ක්‍රමී දානෙම තමයි. දානෙම තමයි. සාමාන්‍ය ධර්ම දේශනාවක් කරලා අනුමෝදන් කරන පින ඒ විදිහටම මේ මිය පරලෝකිය කෙනාට ගන්න බෑ. හේතුව දැන් මේ විමානවත්ව මේ പ്രേතවත්ව පුරාවටම ඒ പ്രേතයන් හැම කෙනෙක්ම තමන්ට ඉල්ලන්නේ මොන හරි ආහාර පාන වස්ත්‍ර. එතකොට ඒ අයට බණ කිව්වා කියලා හරියන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් හත් දවසට කලින් බන් ධර්ම දේශනාව කරන්න ඕනේ සාමාන්‍යයෙන් ඒ දානෙ දෙන මිනිසුන්ට හිත පහදවාගෙන දානෙ දීම පිණිසත් ඊළඟට පින් කුසල් කුසල් අකුසල් ගැන හිත පහදවා ගැනීම පිණිසත් සිල්වත් දානෙ දීම පිණිසත් උපකාරයක් පිණිස තමයි අර දානෙ දෙන්න කලින් ඒ දානෙ දෙන මිනිසුන්ගේ හිත හදවන්න ඕන ධර්ම දේශනාවෙන්. ශෝකේ දුරු කරවන්න ඕන. ඊළඟට පින්පව් ගැන විශ්වාසය ඇති කරවන්න ඕන. ඒ වගේ දෙයක් තමයි සාමාන්‍යයෙන් හත් දවසට කලින් කරන දාමේ ධර්ම දේශනාවක අරමුණු කරගත යුත්තේ. විශේෂයෙන් එහෙම පින් දුන්නා කියව පළියට ධර්ම දේශනාවේ පින අපිට දෙන්න අපි අනුමෝදන් වෙන්නම් කියන එකක් මේ බුද්ධ ශාසනයෙම කියලා තියෙන්නේ සද්දවිඳු. හේතුව ධර්ම දේශනාවේ පින මහත් ආනුභව සම්පන්න පින. ඒතකොට සාමාන්‍ය මියගිය ප්‍රේතයා බඩගින්නෙන් පිපාසයෙන් ඉන්න කෙනෙක්. ඒතකොට දෙන දේ තමයි වපුරන බීජය තමයි කුඹුරේ ඵලයේ විදිහට හැදෙන්නේ. එතන ඒ නිසා ඒව ගැන තීරුම් ගන්න ඕනේ. මේ වරදවා ගන්න එපා බණ කියන එක හොඳ නෑ. බණ කිව්වට පස්සේ මේ ගිය ඥාතින පින් අනුමෝදන් කළා වැඩක් නෑ. ඒ වගේ එක එක වැරදි අදහස් වලට එන්න එපා. මේ ස්වභාවය තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ඉතින් මේ ජීවිතේදීම කුසල් දහම් කරලා මේ ගිය උදවියටත් පුණ්‍ය පූජා පවත්වලා යහපතක් සිද්ධ කරගෙන සැපවත් වෙන දෙව්ලොවට යනවා. එනිසා හොඳට මේ විදිහට පින් කරගෙන තමන්ගේ ජීවිතේ පිනෙන් පුරවගෙන දිව්‍ය ලෝකෙටත් යන්න පුළුවන්. මීගිය ඥාතීන්ට පින් දෙන්නත් පුළුවන්. සාමාන්‍ය මීගිය ඥාතීන්ට පින් දෙනකොට පින් දෙන කෙනාටත් පින රැස් වෙනවා. බලවත්ව රැස් වෙනවා. සත තමන්ට නෑ කියලා එකක් නෑ. ඉතින් මේ විස්තරේ කියුවාට පස්සේ දැන් අර ඇයිද මුගලන් මහරහතන් වහන්සේ මේ මැරෙන්න යන ගමනේ අග්ගලා පූජා කරපු කෙනේ යා භූමාත දෙවියෙක් උනේ. ඉතින් මේ විස්තරය එකතු කරලා භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනාව කරනකොට බොහෝ දෙනාට යහපත පිණිස මේ ධර්ම දේශනාව උපකාරී වුණා. ඉතින් සුලසා ගණිකාව එදා ඉඳලා අකුසල් වලින් මිදිලා කුසල් කරන්න පටන් ගත්තා. ගොඩාක් පින් කළා, ගොඩාක් දාන දුන්නා, ගොඩාක් සිල් රැක්කා. ඈ මැරුණාට පස්සේ ඉපදුනේ තවතිසාවි. ඒ කියන්නේ අර මේ සිටු කුමාරයා ඉපදුනේ භූමාට විමාන දෙවියෙක් වෙලා ඒ ලෝකෙ තික්මෝලා චාතුම් මහරජගේ තික්මලා තාවතින්සි සක්දෙවිඳුගේ ලෝකෙ ඉපදුනා. ඉතින් ඒ නිසා ඈ නුවණක් ආරයි. ඈ නිතර මේ අර භූමාතු දෙවියා ගැන එහෙම හිත හිතා පින් කළේ නැහැ. එයාට ඕනේ බලවත් පින් රැස් කරගන්න. එයාට ඕනේ එයාගේ මෙතෙක් ජීවිතේ රැස් නොකරගත් පින් රැස් කරගන්න. ඉතින් එයා ඒ චේතනාව පිටරලා ජයගත්තා. ඉතින් ඒ නිසා දැන් බලන්න මේ පින්පව් ගැන කියද්දි සුලසා කම්පා වුන්නේ නැහැ. අනේ මම ගණිකාවක් මගේ ජීවිතේ වැරදුනා. අනේ මම පව් කළා. මං කරපු පව් වල විපාක මට එන්න වෙනවා කියලා පසුතැවුන්නේ නැහැ. ධර්මයේ ඇහුවා ජීවිතේ හදාගත්තා. තමන්ට ගොඩාක් වැරදිලා තියෙනවනම් ගොඩාක් පින් කළා. ඒකයි ඉතින් ගොඩාක් අය මේ ගොඩාක් අය කරන්නේ පින්පව් ගැන කතා කරනකොට පසුතැවිලි වෙන එක. ඒක යාගේ ඊළඟ අභාග්‍යය. ඊළඟ පාපේ. ඉතින් ඒ නිසා මේ විදිහට තේරුම් ගන්න ඒ പ്രേතවත්ව. ඉතින් තථාගත බුදුරජාණන් වහන්සේ මේ പ്രേතවත්ව මුල් කරගෙන මේ ගාථා තුන වදාලා. ඉතින් ඒක තමයි ප්‍රේතවත්තු පාළියේ පළවෙනි ප්‍රේතවත්තු විදිහට තියෙන්නේ. අපි ඊළඟ වැඩසටහන් වලදී මේ තව තවත් ප්‍රේතයන්ගේ ජීවිතවල කතා ඉගෙන ගන්නට අපි උත්සාහ කරගනිමු. ඉතින්